සම්පූරිතාපමිත පාරමිතාබලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා ධම්මතාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි මොරිනවැලි සම්බුදාලෝක බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල භාවනා වැඩසටහන අද මේ 2024 වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනේ නිමිති කරගෙන සිදු කෙරෙන අවස්ථාව. දෙවියන් පින්තුන් දන්නවා වෙසක් පොහොය කියලා කියන්නේ අප හැම දෙනාගේම ජීවිතවල ආගමික ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයේ සුවිශේෂී දිනයක් විදිහට අප සැලකනවා. බුද්ධ රත්නේ ලෝකේ පහළ වෙච්ච දවස. ඉතින් අති දීර්ඝ කාලයක් සසර පෙරම් පුරපු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අවසාන වතාවට මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ඒ ඉපදෙච්ච දවස සිහිපත් කරන්නේ වෙසක් පොන් පොහොය දිනය. වසර 35 වයස අවුරුදු 35 සම්බුද්ධත්වයට පත් වුණේ වෙසක් පොහොය දිනයක. වයස අවුරුදු 80 උන්වහන්සේ පරිනිර්වාණයට පත් වුණේ තදවැනි දවසක. ඉතින් මේ තෙමගුල සිහිපත් කළ තමයි අද අප මේ වගේ ප්‍රතිපත්තියෙන් බුදුහාඳුරෝ පුදන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයේ සඳහා සතර බොහෝ කාලයක් සුවිශාල කැපවීමක් සිදු කළා. ඒ සියල්ලක්ම කරේ අප වෙනුවෙන්. බුද්ධෝහං බෝධේ සාමි මුත්තෝහං මොහේ හරේ තින්නෝහං කාලේ සාමි සංසාරෝගා මහ භය කියන උතුම් ප්‍රාර්ථනා ඇතුවයි උන්වහන්සේ මේ කටයුතු සිදු කළේ. බුද්ධෝහං බෝධේ සාමි මම අවබෝධයට පත් වෙලා ලෝකේ අනිත්‍යයත් ඒ අවබෝධයට පත් කරන්න ඕන කියන හැඟීම තිබුණා. මුත්තෝහං මොහේ හරේ තමන් වහන්සේ සසර දුකින් මිදෙලා ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙලා අනිත්‍ය තේ දුකින් නිදහස් කරවන්න ඕන කියන හැඟීම තිබුණා. ඒ වගේම උන්වහන්සේ පිරුවන් පෑම සඳහා කටයුතු කරන අතරේදී අනිත්‍ය ඒ සඳහා මෙහෙවන්න ඕන කියන නැත්නම් මේ සසර සාගරයෙන් අනිත්‍ය එතර කරවන්න ඕන කියන ලොකු ආධ්‍යාත්මික බලපොරොත්තුවක් සහිතවයි උන්වහන්සේ මේ කැපවීම සිදු කළේ. ඉතින් උන්වහන්සේ මේ අනාවරණය කරගත්තු දහම ලෝකයේ හැමේ තැබුවේ සුවිශාල බලාපොරොත්තුවක් සහිතව. උන්වහන්සේ සඳහා බොහෝ කාලයක් කැපවීම කළා. ඒ කරන අනාවරණය කරපු දහම අපේ ජීවිතය තුළට ලබා දෙන්න පුළුවන් වටිනාම දේ හැටියට උන්වහන්සේ අපට ලබා දුන්නා. ඉතින් පින්නතුනේ මෙවැනි කාලයක ඉපදිච්ච අය හැටියට අපට අපේ ජීවිතයට ලබා දී හැකි උතුම්ම දේ උතුම වටිනාකම තමයි මේ දහම්මඟ මොකද කියලා තේරුම් අරගෙන අන්නේ දහම අපේ ජීවිතය තුළින් පිළිපදින පුළුවන් උපරිම ආකාරයෙන් පිළිපැදීම. ඒ ධර්මයට ආපු පමණට අපේ ජීවිතයේ යන දුක්ඛම් කටලෝලින් අපට නිදහස් වෙන්න පුළුවන්. ඒ ධර්ම පිළිපැද්ද පමණට අපට මේ මොහොතේම සැනසීම ලබා ගන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් බුදුහාඳුර අවුරුදු 45ක් දේශනා කළේ සතුට ලබන මාවත. කොහොමද අපි ඉහළින්ම සතුට ලබන්නේ කියන එකයි උන්වහන්සේ අපට දේශනා කළේ. පින්නතනේ ලෝකයේ සාමාන්‍ය ධර්මයේ හැසිරීමයි කටයුතු කිරීමයි බුද්ධ ශ්‍රාවකයන් විදිහට ධර්මයේ හැසිරීම අතරේ සුවිශාල වෙනසක් තියෙනවා. ලෝකයන් අපි එදිනෙදා කටයුතු කරනකොට අප නිතරම හිතන්නේ සතුට ලැබෙන්නේ අනාගත දවසට කියලා. ඒ නිසා තමයි ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. අද දවස් හොඳ වෙන්න කියලා බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ හැමදාම හිතන්නේ සතුට තියෙන අනාගත දවසද කියලා. නමුත් ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි සතුට තියෙන්නේ මේ ගත වෙන මොහොතේ. දහමට ආපු මොහොතේ ඉඳලාම අප සතුට විඳින්න අත් විඳින්න පටන් ගන්නවා. එහෙම නැතුව පින්නතින අපි ලෝකේ මොන දේ කළත් අපි ඇත්තටම සතුට විඳිනව නෙවෙයි සතුට හොයාගෙන යනවා. අපි ජීවිත කාලයක් පුරාම කරන්නේ සතුට හොයාගෙන යන එක. එහෙම ගිහිල්ලා කියලා අපි හිතන්නේ මොළේ හිතන්නේ අනාගතයේ දවසට සතුට තියෙන කියලා. කාලයක් ගියාට පස්සේ තේරෙනවා අනාගතේ නෙවෙයි අතීතයේ සතුට තිබ්බේ කියලා. ඊට පස්සේ අර පරණ ඇල්බම් ටිකේම අරගෙන ෆොටෝ කොට් එකේම අරගෙන අර අතීතයේ අර රූපේ ලස්සන තිබුණු කාලේ ටික මතක් කළ තමයි ඊට පස්සේ සතුටු වෙන්නේ. අපි හිතේ මේක කොහේ හරි ස්ථානයක් බලන්න ගියත් ඉක්මනටම ෆොටෝ ටිකක් ගන්නවා නේද? ෆොටෝ ටික අරන් ඇවිල්ලා තමයි බලන්නේ ඊට පස්සේ. අර ඒ මොහොතේ ඒ సౌందර්ය අපිට විඳින තරම් මානසික විවේකය ඕනේ කමක් අපට නැහැ. නමුත් පින්නතනි ධර්ම කියලා කියන්නේ මෙන්න මේ මොහොතේ සතුට විඳින ක්‍රමය. ඒ විතරක් නෙවෙයි ධර්ම හැසිරෙනකොට ලක්ෂණය තමයි අපට එන්නෙන්ම සතුට වැඩි වෙන්නට ඕන. අපි එදිනදා කරන දේවල් වලින් සතුට ලැබෙන්නේ යම් කිසි කාලයක් ගත වෙනකම් විතරයි. විශේෂයෙන් අපේ රූප සම්පන්නිය හොඳට තියෙන කාලේ අපේ ඥාති මිත්‍රාදීන් ඔක්කොම ළඟ ඉන්න කාලේ තමයි සතුට තියෙන්නේ. කාල ගත වෙන වෙන්නේ සතුට ටිකෙන් ටික අඩු වෙනවා. විශේෂයෙන් තමන්ගේ රූපය වෙනස් වෙනකොට තමන්ගේ ළඟම ඉන්න ඥාති මිත්‍රාදීන් වෙන් වෙනකොට මේ සතුට ටිකෙන් ටික අඩු වෙනවා. විශේෂයෙන් තමන් එන්නෙන්නම තනි වෙන දවසක් තියෙනවා. අද ලෝකේ විශේෂයෙන්ම බටහිර ලෝකයේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි loneliness කියන එක. හුදකලා බව කියන එක. අන්තිම කාලේ තමන් ටික ටික තනි වෙනකොට මේ දුක දරා ගන්න බැරි වෙන බොහෝ දෙනාට. නමුත් බුදුදහම කියන්නේ තනි වෙච්ච පමණට ඒකට කියනවා බද්ධේ කරත්ත කියලා. උත්තරීතර හුදකලාව. හුදකලාව තමයි තනියම ඉඳීම තමයි සතුට බවට පත් වෙන්නේ. මෙන්න මේක තමයි වෙනස. තනි වෙන නෑ කියන්නේ හැබැයි ඩිවයිසස් එක තනියම ඉන්න එක නෙවෙයි කියන්නේ. තමන් ඩිවයිසස් පාවිච්චි නොකර විදුලි බලයක් නැති වෙලාවක තමන්ට සතුටෙන් ඉන්න පුළුවන් නම් Wi-Fi නැති වෙලාවක සතුටෙන් ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි සැබෑ සතුට බවටපත් වෙන්නේ. ඉතින් මෙන්න මේ සතුට විඳින අවස්ථාව ඊටාම සරල කාරණේ ඉඳන් ඊටාම ගැඹුරුම මට්ටම දක්වාම බුදුහාඳුර විස්තර කළ දුන්නා. පින්නතුනි බුදුහාඳුරණ කරන සැබෑ ගෞරවය තමයි උන්වහන්සේගේ දහම් පණිවිඩයේ ඊටාම මැනවින් අපි මුලින්නම් අග දක්වාම තේරුම් ගන්නට ඕන. තේරුම් අරගෙන අපි ධම්මගේ කොයි තැනද ඉන්නේ කියන එක තමන්ම තමන් ගැන තීරණය කරන්න ඕන. අන්න එතනින් පොඩ්ඩක් හරි ඉහළට යන්න පුළුවන් නම් අන්න ඉහළ තලයට අපි යන්නට ඕන. ධම්මේ මුල්ම අවස්ථාව ගත්තොතින් ධම්ම කියන්නේ සම්පූර්ණ පින්නතුනි අපේ හිතට සැලකීම. අපේ හිතරක බලගැනීම. අපි බොහෝ විට බාහිර දේවල්ට සැලකනවා. අපේ රූපයටත් අපි සැලකනවා. නමුත් අපි අඩුවෙන්ම සැලකන්නේ අපේ හිතට. ධර්මයේ කියන්නේ පින්නතුනි අපේ හිතට සැලකන්න ක්‍රමය. අනේ හිතට සැලකන ක්‍රමය අවසාන වශයෙන් ගත්තොතින් අපට අංග දෙකයි පුහුණු කරන්න තියෙන්නේ. මොකද දෙක? එකක් තමයි මෛත්‍රී භාවනාව. අනෙත් එක සතිපට්ඨාන. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ධර්ම දේශනා කළා. ඒ සියලුම ධර්ම දේශනාවල සාරාංශය ගත්තොතින් අපට පුහුණු කරන්න තියෙන කාරණා දෙකයි පින්නතුනි. එකක් සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියන මෙන්න මේ මෛත්‍රී සිතිවිල්ල දිනු කරන ප්‍රමාණය දිනෙන් දින වැඩි කර ගන්නට ඕන. මේක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි සතිපට්ඨානය නැත්තම් තමන්ගේ සිත මේ වෙලාවේ තියෙන්නේ කොහොමද කියලා තමන්ගේ හිත ගැන අවධානය සිටීම. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් ලැබෙනකොට සාමාන්‍ය කෙනෙකුගේ ලක්ෂණය තමයි එයා ඉක්මනටම බාහිර රූපයට තමයි හිත නැඹුරුවෙන්නේ. නමුත් සැබෑ ලෙසම දහම පිළිපදිනවා කියන්නේ ඇසට රූපයක් දකිනකොට මගේ හිතට මේ මොහොතේ මොකද්ද වෙන්නේ? ලෝභයක්ද, ද්වේෂයක්ද, මෝහයක්ද? අලෝභයක්ද, අද්වේෂයක්ද, අමෝහයක්ද? කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක් ආදී වශයෙන් තමන්ගේ මේ ඉන්ද්‍රිය පංචකයට යමක් පතිත වෙන අවස්ථාවේදී තමන්ගේ හිත කොහොමද තියෙන්නේ කියන එක ගැන සිහියෙන් ඉදීමට කියනවා සතිපට්ඨානය කියලා. එනිසා දවස පුරාමත් මේක අපට පුහුණු කරන්න තියෙනවා. එනිසා උදෑසන පටන්ම හැකිතා කතා වඩු කරගන්නවද? අද වෙන වෙන දේවල් කතා කරන්න යන්න බෑ. එහෙමනම් මේ අපේකින් වැඩක් නැහැ. එනිසා තමන්ගේ හිත ගැනම බල බලම අද දවසේ ඉන්න. පිරිසක් එක්ක ඉන්නකොට එහෙම අමාරු නම් තනියම එළිය වේද වේද හරියට කරන්න. ඊළඟට තමයි කෙනෙක් දකින අහන හැම වෙලාවෙම ඒ හැම දෙනාම සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියන හැඟීමෙන් පින්නතුනි සම්පූර්ණම බුදුදහම කියන්නේ මේ කාරණා දෙක. වෙනත් දෙයකින් කියනවා නම් සමත විදර්ශනා දෙක. තවත් දෙයකින් කියනවා නම් සීල සමාධි ප්‍රඥා. වෙනත් දෙයකින් කියනවා නම් ආරසංගික මාර්ගය. විස්තරාත්මකව කියනවා නම් සත්‍යස් බෝධිපාරසික ධර්ම. ඒකේ ප්‍රතිඵලය තමයි විද්‍යා විමුක්තිය කියන එක. විද්‍යාව කියන්නේ තමන්ට ඉහළම ඥානය, නුවණ, ප්‍රඥාව පහළ වෙනවා. ඇත්තටම ජීවිතය කියන්නේ මොකද්ද? ඒක තේරුම් ගැනීමත් එක්කම විමුක්තියටපත් වෙනවා, තමන් බාහිර ලෝකෙන් නිදහස් වෙනවා. එතකොට ඇහැට රූපයක් පේනකොටම අපි දැනගත්තොත් මේ තමයි ඇහැට පෙනෙලා තේරුම් ගන්නේ මේට සල්ප මොහොතක කලින් නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දැනගත්තොත් තමන් දන්නවා තමන් බාහිර රූපේ නිදහස් වුණා කියලා. ඒ වගේම ඒ බලන රූපය වගේම තමන් ඒ රූපය ගැන නුවණින් බලන තමන්ගේ මනසත් දිගට පවතින දෙයක් නෙවෙයි. ඒකත් මේ වෙලාවේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා කාරණේ දකිනට ඕන. මේකට තමයි කියන්නේ යක්ක නාමංච රූපංච අසේ සම්පරොජ්ජති කියලා. නාම රූප දෙකම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන්නේ මේක. එනිසා ධර්මයේ අවසානේ මේක. අවසානයේ ඇඩ්‍රස් එක, ඩෙස්ටිනේෂන් එක කියලා තමයි ඊට පස්සේ වාහනේ නගිනව. නැත්තම් වාහනේ නැගලමයි යනකොට මට පාර හම්බේ, යන තැන හම්බේ කියලා එහෙම යන්නේ නැහැ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි යන්න ඕන අන්තිම ගමන් මග මුල දිහා දැනගන්න. දැනගෙන තමයි ඉන්න තැනින් පටන් ගන්න. දැන් බොහෝ විට අපි හිතන් ඉන්නේ ඇස් දෙක පියාගෙන භාවනා කරනකොට නිවන් දකී කියලා නේ. ඒක හරියට වාහනේ නැගලා යනකොට මම යන තැන හම්බේ කියලා යනවා වගේ. එහෙම බෑ කියලා තිනු. වාහනේ ස්ටාර්ට් කරන්න කලින්ම Taman දැනගෙන ඉන්න ඕන තමයි කොහෙටද යන්නේ. එතෙන්ට යන ට්‍රැෆික් අඩුම තැන පාර මොකද්ද මේ වෙලාවේ? ඒක Taman දැනගෙන තමයි වාහනේ ආරම්භ කරන්නේ. අන්නේ වගේම තමයි ධාමේ අවසානය කියලා කියන්නේ විද්‍යාවයි මුක්තියටපත් වීම. කොහොමද දුක හටගන්නේ, කොහොමද නිරෝධ වෙන්නේ කියන නුවණ ඒක තේරුම් අරගෙන ඒ බාහිර ලෝකෙ නිදහස් වීම තමයි විමුක්තියටපත් වීම කියලා කියන්නේ. එතකොට මේක තමයි කියන්න තියෙන්නේ. කෙටියෙන්ම බණහන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ කියන්නේ මුලින් ධර්ම ඊළඟ ලොකු විස්තරය තමයි කෙටියෙන්ම දැනගන්න කෙනෙක් ඉන්නවා නම් මෙච්චරයි. පින්නතුනි ධර්ම මාර්ගයේ ආරම්භ වන්නේ ධම්මපදයේ ආරම්භක ගාථාවෙන්. මනෝ පුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝයය කියන කාරණා. මනස තමයි හැම දෙයකම ප්‍රධාන කියන කාරණේ. එකෙන් කියනවා මනසාචේ පදොට්ඨේන භාසති වා කරෝති වා. යම්කිසි කෙනෙක් අපිරිසිදු සිතින් නැත්තම් ලෝභ දේශ ආදී අකුසල චේතනා සහිත සිතින් යමක් කරෝති දුක්ඛං අන්වේති. තමන් ඇත දුක එනවා. මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. යම්කිසි කෙනෙක් පිරිසිදු සිතින් යමක් කරනවා නම් මෛත්‍රීන් සිහියෙන් නොනින් යමක් කරනවා නම් සුඛං අන්වේති. සැපේ සංකර වෙනවා. මෙන්න මේකයි පින්නතුනි ධර්මය කියලා කියන්නේ. ඒ නිසා තමන් තේරුම් ගන්නට ඕන තමන් සැප විඳින කැමති කෙනෙක්ද දුක් විඳින කැමති කෙනෙක්ද කියලා. හිත පිරිසිදුව හිටියොත් තමන්ට දුක එන්නේ. හිත පිරිසිදුව හිටියොත් තමන්ට සැප දෙන්නේ. සතුටින්. එතකොට මෙන්න මේක අපි බොහෝ විට අහලා තියෙනවා. හැබැයි අහුවට විතරක් බෑ පින්නතුනි මෙතෙන්ට ශ්‍රද්ධාව තියාගන්නට ඕන. සද්ධාවේ තථාගතස්ස බෝධින් කියන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියන්නේ මෙන්න මේක. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. අවබෝධයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ අවබෝධය සඳහා ධර්ම දේශනා කරනවා. දාන්තෝසෝ භගවා ධමකාය ධම්මං දේසේති. දාන්ත භාවයට දැමුණා වූ බුදුරජාණන් වහන්සේ ලෝකයාට දමණය වෙන්නට ධර්ම දේශනා කළා. සන්තෝසෝ භගවා සමකාය ධම්මං දේසේති. ශාන්ත භාවයට නිවීමට පැමිණ ආ වූ බුදුහාඳුරෝ අනිත්‍යගේ ශාන්ත භාවය සඳහා ධර්ම දේශනා කළා. ඒ වගේම පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. පරිනිර්වාණයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේ අනිත්‍යයට පිරිනවන් පෑම සඳහා ධර්ම දේශනා කළා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ පිරිනවන් පාපු දවසක් වෙසක් පොන් බොහෝ දවස. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම මංගල කාරණයක් වගේම උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ මංගල කාරණයක් වගේම උන්වහන්සේගේ පිරිනිවීමත් අවසාන වතාවට නෙද්දක පියා ගැනීමත් මංගල කාරණයක් වුණා. මේකට හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉපදීම බුදු වීම නම් මංගල කාරණයක් වෙන්න පුළුවන්. හැබැයි කොහොමද උන්වහන්සේගේ මරණය නැත්නම් පිරිනිවීම මංගල කාරණයක් වෙන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක පිනොතින අපට සංවේගයක් තමයි. නමුත් අපි මේ කතා කරන්නේ අපේ මංගල කාරණා නෙවෙයි. අපි මේ සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමකට. බුදුරජාණන් වහන්සේගේ මරණය පිරිනිවීම උන්වහන්සේට මංගල කාරණයක් වුණා. ඒක අපට මංගල කාරණයක් ඇතැමිට නොවන්න පුළුවන්. මේ අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ මංගල කාරණා පින්නතුනි අපටත් අපේ ජීවිතයේ අපේ නිවන් නොදැක්කත් අපේ මරණයත් අපි අවසාන වතාවට නෙද්දක පියා ගැනීම අපට මංගල කාරණයක් වෙන්නට ඕන. අපේ මලගෙදර සැබෑ මලගෙදරක් නෙවෙයි පින්නතුනි. බෞද්ධයෙකුගේ මලගෙදර මගුල් ගෙදරක් වෙනවා. ඇයි එහෙම කියන්නේ? අපි හරියට මේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරා නම් අපි අවසාන වතාවට නෙද්දක පිය වෙනකොට ඒක අපේ පරිනිර්වාණය නොවුණත් ඒක මීට වඩා ඉහළ තැනක ඉපදෙන මරණයක් වෙන්නට ඕන. ඒ නිසා අපි සැබෑ ලෙසම ආධ්‍යාත්මික ජීවිතයක් ගත කළා නම් අපි මේ ආත්ම භාවයේ අවසාන වතාවට නෙද්දක පියනවත් එක්කම ඊළඟට නෙද්දක ඇරෙන්නට ඕන මෙතෙන්ට වඩා ඉහළ සුගතියක. අන්න එහෙමනම් අපේ මරණය මරණයක්ම නෙවෙයි අවමංගල්‍යයක් නෙවෙයි ඒක මංගල කර්මයක් වෙනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ මලගෙදර ළඟදී අඬන්න නෙවෙයි පින්වතුනි. අපේ ළඟම ඥාතියෙක්ගේ මරණ ගෙදර දවස විශේෂයෙන් අපේ අම්මා තාත්තගේ මරණය අපට දුකක් වෙන්න බෑ පින්නතුනි. අපේ අම්මා තාත්තට අපි හොඳට උදව් කළා නම් අම්මා තාත්තගේ ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාගශීලීත්වය, ප්‍රඥාව දිනු වෙන්න උදව් කළා නම් අපේ අම්මා තාත්ත මේ යන දවස ඒ අය සුගතියට යන සුගතියට පාදවන දිනයක් වෙනවා. එයා පරණ ශරීරය අත්හරිනවත් එක්කම ඊට වඩා ඉහළ තැනක හිත ප්‍රතිසන්දි ගන්නට අපි යට උදව් කරලා තියෙනට ඕන. අන්න එහෙමනම් එදාට අපට සතුට ලැබෙන දවසක් වෙනවා පින්නතුනි. සමහර අය ළඟම ඥාතින් මැරුණාම අඬනව නේද? ඒ අඬන්නේ වෙන්වීමේ දුකට වඩා එයා නැති වෙන එකේ පාඩුවට පින්නතුනි. සමහර අමතාත නැතුණා මඬනවානේ. මීට පස්සේ මගේ පුතා මොන්ඩිසෝරි එක යන්නේ කවුද කියලා අඬනවා. තාත්තා නැති වෙච්ච දවසේදී අඬන්නේ එහෙමයි. මගේ දුව මොන්ඩිසෝරි එක යන කවුරුවත් නැහනේ කියලා අඬනවා. පින්නතුනි එහෙම කතාවක් නෙමෙයි කියන්නේ. මේ කියන්නේ සැබවින්ම පින්නතුනි අපට වෙන පාඩුව නිසා නෙවෙයි. ඇත්තටම අපට සැබවින්ම කෙනෙක් ආදරය කළා නම් අපි සැබවින්ම කෙනෙකුට ආදරේ නම් පින්නතුනි. ඊට දෙන්න තියෙන වටිනාම දේ තමයි ධර්මය. ධර්මයේ දීපු පමණටයි ඒක නා සතුටෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා ධර්ම මාර්ගයේ මෙන්න මෙතෙන්ට අපි මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. පැහැදිලි පිරිසුදු මනසෙන් යමක් කරනවා නම් අන්න ඒ කෙනාට සුඛමන් වේති, සැපය තමයි ජීවිතේට එනවා. මෙන්න මෙතෙන්ට අපි විශ්වාසය තියන ඩෝන මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේක අපට නිතර නිතරම දවසට වැඩි වාරයක් මෙනෙහි වෙන්න ඕන මතක් වෙන්න ඕන පිනත. මේකමත ගුණවතින් අපේ හිත අපිට සිදුවන ධනමනේ අපි. දෙවනි කාරණය තමයි පිනතුනි දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අවබෝධයක් තියෙනක ඕන. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා යම්කිසි කෙනෙකුට දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇති වෙන්නේ මෝහයෙන් යුක්ත අවිද්‍යාවෙන් නැත්නම් දුෂ්ප්‍රඥ කෙනාටයි දුක ඇති වෙන්නේ ප්‍රඥාවන්ත කෙනා වෙත දුකක් එන්නේ නැහැ කියලා. වෙනත් විදිහකින් කියනවා නම් පින්තුනි අස්කන්නා සාදී ඉන්ද්‍රිය වලට රූපයක් පතිත වෙලා ඒ රූපය හඳුනා ගන්න මොහොතේදී අපි හිතුවත් ඒ හඳුනා ගන්න රූපය මේ වෙලාවේ ඒ විදිහටම බාහිර තියෙයි කියලා අපේ හිත ඒ බාහිර රූපයත් එක්කට එකතු වෙලා තියෙනවා. බාහිර රූපය තුල අපි යැපිලා ඩිපෙන්ඩ් වෙලා තියෙනවා. අන්න එතනින් හිත මුදව ගත්තොත් මේ වෙලාවේ යමක් තේරුම් ගන්නවා නම් තේරුම් ගන්නේ ඒකට මුල් වෙච්ච පාදක වෙච්ච මුල් අවස්ථාවේ රූපේ නිරුද්ධ වෙච්ච තැනක Taman දැන් මේ මනෝවිඤ්ඤාණයෙන් මේක තේරුම් ගන්න කියලා තේරුම් ගත්තොත් අර බාහිර රූපෙන් හිත නිදහස් වෙනවා. එතකොට බාහිර කෙනෙකුට පුළුවන් කමක් නෑ අපට දුකක් දෙන්න. යම්කිසි බාහිර දෙයකින් තමන්ට දුකක් එනවා නම් ඒ හැම වෙලාවෙම මතක තියාගන්න සතිපට්ඨානය තුල ඉන්න මොකද්ද? සමෝහං වාචිත්තං සමෝහං චිත්තං තිපජානාති. මගේ හිත මේ වෙලාවේ මෝහයෙන් තියෙන්නේ කියලා. බාහිර කෙනාට ඇඟිලි දික් කරන්න යන්න එපා. අපි නිතරම කියන්නේ මට දුක් දෙන්න එපා, මගේ හිත නරක් කරන්න එපා කියලා අනිත් පැයෙන් දොස් කියන්නේ නේ. දරුවන්ට එහෙම කියන්නේ මට දුක් දෙන්න එපා කියලා නේ. පින්නතුනේ බාහිර කෙනෙකුට ඔබට දුකක් දෙන්න බෑ. දුකක් එනවා නම් එන්නේ ඔබේ නොදැනීම නිසාමයි. ඒ නිසා මෙන්න මේ වෙලාවේ උපරිම ලෙස ප්‍රඥාවෙන් ඉඳීම. නැත්තම් වීත මොහං වාචිත්තං වීත මොහං චිත්තං තිපජානාති. මම මේ වෙලාවේ ලෝකේ තේරුම් ගන්න වෙලාවේ බාහිර ලෝකේ නිරුද්ධ වෙච්ච මොහතක මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාවේදී මම මේ ලෝකේ තේරුම් ගන්නේ කියලා මේ අවබෝධය තුලින්. ඒක පිනුතුනේ හිතන්නේ ඉතින් ඊයේ දැකපු දේවල් අද උදේ දැකපු දේවල් විතරයි කියලා. මේ වෙලාවේ ඔබේ ඇස් දෙකට රූපයක් පේනවා නම් මේ බණ කියන හාමුදුරුවෝ ඒ රූපයත් ඔබ තේරුම් ගන්නේ ඇසයි රූපය නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාවේ. මේ බණ කියන හාමුදුරන්ගේ හඬ ඔබ තේරුම් ගන්නවා නම් ඒක තේරුම් ගන්නේ කනත්, ශබ්දයත්, සෝත විඥානියත්, සෝත සම්පස්සයත්, සද්ද සංඥාවත්, සද්ද සංචේතනාවත් නිරුද්ධ වෙච්ච තැනක ඒ අරබයා ඒක පාදක කරගෙන හට ගන්නා වූ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාවේ. නමුත් මේ හිතේ තියෙන වේගවත් බව නිසා අපිට මේක පේන්නේ නැහැ. එතකොට පින්නතුනේ අපි ඇත්තටම බුදුහාඳුරන්නේ ගරු කරනවා කියලා කියන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව කියලා කියන්නේ මෙන්න මේක විශ්වාස කිරීම. බුදුහාඳුරන්ට ඇත්තටම කෘතඥතාවය දක්වනවා කියලා කියන්නේ. සංඝරත්නයට සැබෙමින් ඔබ සලකනවා කියලා කියන්නේ. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ඔබේ ජීවිතයේ සදා නොනිමෙන ආලෝකය කියලා කියන්නේ. මෙන්න මෙතන ප්‍රඥාව තියනට ඕන. ප්‍රඥාව විතරක් නෙවෙයි පින්නතුන් මෙතෙන්ට ශ්‍රද්ධාව තියනට ඕන. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ කෙටියම කියනවා නම් අද දවසේ ඔබට ජීවිතයේ සතුට සැනසීම ලැබීම සඳහා ඔබ අද දවසේ වැඩිපුරම ප්‍රමුඛත්වය දීලා තියෙන මොහොතද? ඔන්නකේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඔබේ ජීවිතයේ සතුට සැනසීම සඳහා ඔබ අද දවසේ වැඩිපුරම කාලයක් කැප කරන්නේ කුමකටද? කොමන පුද්ගලයාටද? නිකන් ඉනවලට ලියලා බලන්න. කාරණා 5ක් 10ක් බලන්න. ඔබේ අද ඉන්න මානසිකත්වය අනුව ඔබට දවසට වැඩිපුරම හිතෙන්නේ මොනව ගැනද? දැන් කියන්න එපා. ඔබම හිතාගන්න. ඔබේ දරුව ගැනද? ඔබ දැනට කරන උපාධිය ගැනද? රැකියාව ගැනද? ඔබේ මුහුණේ ලස්සන ගැනද? ඔබේ කොණ්ඩේ වර්ණය ගැනද? ඔබේ දුරකථනය ගැනද? අලුතෙන් ගත්ත වාහනය ගැනද කියලා බලන්න. ඒවත් හිතන්න කමන්නේ. හැබැයි මතක තියාගන්න, ඒ හිතන හැම දෙයකම සතුට ඔබට අවසන් වෙන්නේ දුකකින් කියන එක. ඔය කියපු හැම ලිස්ට් එකම හැම කාරණයක්ම ඔබ කැමති විදිහට ඔබේ ජීවිත කාලය පවත්වා ගන්න බෑ. ඔබ කාලයක් සතුට වැඩි වෙනවා. නමුත් කාලයක දෙක ටිකින් ටික අඩු වෙලා ගිහිල්ලා ඒක හිතන එක නෙවෙයි, ඒ පැත්ත බලනවා තියෙන සමහරලාට. අපේ කොණ්ඩේ ගැනම බලන්න. කොණ්ඩේට අපි කාලයක් කොච්චර ආසා කරාද? කොච්චර කොණ්ඩේ වෙනුවෙන් අපි මහන්සි වෙන්නේ නැද්ද? කොච්චර වාරයක් කොණ්ඩේ බලන්නේ නැද්ද අපි? බලන එක ටිකෙන් ටික ඒක බලන කාලේ අඩු වෙන හැටි. අනිත් දේවල් ගැනත් එහෙමයි. තෙන්නතුනි අන්නේ දේවල් ඒ විදිහටම ඔබ යම්කට සලකනවා නම් සලකන්නේ ඒක එපා කියන්නේ නැහැ මේ. හැබැයි මේ යථාර්ථයක් තේරුම් ගන්න. තේරුම් අරගෙන ටික කලක් ගියාට පස්සේ අපි හරියට ධර්මයට එනවා නම් ධර්මයට ආවා කියලා කියන්නේ තමන්ට ජීවිතයේ සැබෑ සැනසීම සඳහා තමා හිතන කාරණය ඉහළම තැනකින් පවත්වා ගන්න. ඒ තමයි තමන්ගේ සිත ගැන. තමන්ගේ හිත ලස්සන මලක් වගේ ඒ සිතට සතිය සහ ප්‍රඥාව එකතු කිරීම. නැත්තම් මෛත්‍රිය සතිමත් බවත් ප්‍රඥාවත් එකතු කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් තමන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුන වාසය කිරීම. දැන් මේ කාරණා කියනකොට ඇතැම් විට සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියනකොට ඇතැම් විට සමහර කෙනෙකුට මේ මතක් වෙන්නේ අර කබඩේ එක අල්මාරියක ලොක් කරලා තියෙන දේවල් ටිකක් විදියට. අර භරණ බණ පොට්ටිකේ මේ ඇතුලේ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්තේ කියලා හිතෙන්නේ නේ. හරි අමාරු වෙ ගන්න යතුරු අරගෙන ඇරලා තමයි මේක ගන්න ඕන කියලා නේ. පින්නතනි මේක තමයි ධර්මයට එන මුල් කාලේ ස්වභාවය. ඒක හරි අමාරුවෙන් ගන්න දෙයක්, හරි අමාරුවෙන් පිළිපදින දෙයක්, හරි අමාරුවෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් කියලා තමයි මුලදී හිතෙන්නේ. පින්නතනි කාලයක් ගිහිල්ලා හරියට දෙපැත්තට ගිහිපු ගංගා දෙකක් එක තැනකදී එකතු වෙනවා වගේ අපි කාලයක් ඉඳන් ඉන්නේ ධර්ම එක පැත්තක, අපේ එදිනදා කටයුතු තවත් පැත්තක කියලා. දරුවෝ හදන එක, රැකී රක්ෂා කරන එක, ඉගෙන ගන්න එක, ගෙවල් දොරවල් පිරිසිදු කරන එක පැත්තක, පන්සල් ගිහිල්ලා බණ අහන එක, භාවනා කරන එක තවත් පැත්තක කියලා නේ. කොහොමනේ අපි ඉඳන් ඉන්නේ? පින්නතුනි මෙන්න මේ ගිහිපු පාරවල් දෙක එක තැනක එකතු වෙන්න ඕන. කොයි තරම් දුරට එකතු වෙනවද පින්නතුනි? සෝ සතෝ වාස සතිය සතෝ පස සති දීගම් වාස සන්තෝ දීගම් අස සාමිති පජානාති දීගම් වා පස සන්තෝ දීගම් පස සාමිති පජානාති. තමන්ගේ හුස්ම ගැනීම පිට කිරීම දක්වාම මේ සිහිය ධර්මයේ පුහුණු කිරීමනවා. මේකයි පින්නතින් ධර්ම කියලා කියන්නේ. තමන් තියෙන හැම පියවරක් පාසාම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව, වායාම, සති සමාධි කියන මෙන්න මේ නෙළුම් මල් අට තමන්ගේ පාපියුම පිළිගන්න නැගී සිටින්නට ඕන. අන්න එදාට තමයි අපි ධර්මයේ තමන්ගේ ජීවිතේ වඩපත් කරගත්තේ. එතකන් අපි ওই ධර්මයේ හොඳට බලන්න, දේශකේ හොඳට බලන්න, පන්සල හොඳට බලන්න, චෙක් කරන එක කරන්න. බණක් ඇහුවත් ඒකේ එක්ක hina යන කෑල්ල, එක්ක හිත රිදුණු කොටස, ওই ටික තමයි මතක් කරගෙන යන්නේ. එක්ක කාට හරි හිත රිදෙන කියපු දෙයක්, ඒක ඇර තමයි සමට අපට අහුවෙන්නේ. නමුත් වෙනතන හැම වෙන්න බෑ. අපි ධර්මයට එනවා කියලා කියන්නේ බුදුහාඳුරස් හැබැයි ලෙසම අපි සමරනවා කියලා කියන්නේ ඒ හැම දහම් පදයකින්ම අපේ දුක නිවෙන්න, අපේ හිතේ කෙලෙස් දුරු වෙන්න, අපේ හිතේ ප්‍රඥාව දිනු වෙන්න තියෙන හැම දහම් පදයක්ම අපේ ජීවිත තුළට එකතු වෙනට ඕන. එනිසා අපි මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙකුට දන් හඳක් බෙදලා පටන් ගන්න මේ ආධ්‍යාත්මික ගමන නද වඩාත්ම ශක්තිමත් ආරම්භ වන්නේ ශ්‍රද්ධාව කියන කාරණේ. ශ්‍රද්ධා බීජං කියලා කියනවා. ශ්‍රද්ධාව තමයි බීජය. ශ්‍රද්ධා මූලික සබ්බේ කුසල ධම්මා කියලා කියනවා. ශ්‍රද්ධාව තමයි සීල කුසල ධම්මට මූලික පදනම කියලා. ශ්‍රද්ධාව ධනයක් කියලා කියනවා. ශ්‍රද්ධාවේ තරති ඕගං කියලා කියනවා. ශ්‍රද්ධාව ඕගේ තරණය කරනවා කියලා. සසර නැමැති ඕගය, කාමෝග, භවෝග, ditthiyoga, අවිජ්ජාෝග කියන මෙන්න මේ සතර ඕගයෙන් අපි තරණය වෙන්නේ මෙන්න මේ ශ්‍රද්ධාවෙන්. ඒ ශ්‍රද්ධාව කියලා කියන සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත පිරිසුදු කරන ක්‍රමය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුශාසනා ගැන විශ්වාසය තැබීම සහ අන්න ඒක තමන්ගේ ජීවිතයේ දවසට වැඩිපුර වාරයක් මතක් වෙන විදියට හරියට ගලේ කොටපු අකුරක් වගේ හොඳට හිතේ සනිටුහන් කරගැනීම. ඒ නිසා හැම වෙලාවෙම බලන්න යමක් යම්කිසි කෙනෙක් මතක් වෙනකොටම මෛත්‍රී සිතුවිල්ලක් එක්ක ඉන්න. ඒ වගේම ඊළඟ පියවර විදියට මේ බාහිර රූපේ සහ නාමේ නැත්තම් නාම රූප විඥාන දෙක අනිත්‍යතාවය බලන්න. මේකයි ධර්මය කියලා කියන්නේ. පින්නතුනි මේ දෙක ඉන්න තමන්ටම තමන්ගේ කෙලෙස් වල අඩුවීම දැක ගන්න පුළුවන්. අනේ ශ්‍රද්ධාවත් එක්කම වීරියක් හට ගන්නවා. අකුසලෙන් මිදෙන්න, කුසල දිනු කර ගන්නත් ලොකු වීරියක් තමන්ගේ අභ්‍යන්තරේ හට ගන්නවා. ඇයි ඒකට හේතුව? තමන් දන්නව පොඩ්ඩක් හරි හිත අබිරිසුදු තියෙනවා නම් තමන්ගේ හිතට දුක එනවා, හිතේ තියෙන ලස්සන නැති වෙනවා. තමන්ගේ හිත හොඳට ලස්සනට පිරිසිදුව මෛත්‍රියෙන් සතිමත් බවෙන් ප්‍රඥාවෙන් තියෙනකොට හරියට තමන්ගේ හිත මලක් වගේ කියලා තමන් දන්නවා. අන්න ඒ සතුට ආධ්‍යාත්මික ලබන සතුට කවදාවත් අඩු වෙන්නේ නැහැ පින්නතුනි. ඒ සතුට එන්න එන්නම වැඩි වෙනවා. ඒ සතුට තමන්ගේ රූප සංපාතිය අඩු වෙන දවසේදී ඒ සතුට අඛණ්ඩවම තියෙනවා. ඒ සතුට අපි හැරමිටින් යන දවසේදීවත් ඒ සතුට අඩු වෙන්නේ නැහැ පින්නතුන. ඒ සතුට අපි වෝකරකින් යන දවසේදීවත් අපට අඩු වෙන්නේ නැහැ. ඒ සතුට අපි ඇඳට වැටිලා අපි බොහොම අමාරුවෙන් හුස්ම ගන්න දවසක් තියෙනවා. අන එදාටත් අපේ යාළුවයි බවට පත් වෙන කවුද? ආනාපාන සති භාවනාව. මේක තමයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් බවට පත් වෙනට ඕන. ඔබ ඇත්තටම ඔබට ආදරේ නම් ඔබටම යාළුවෙක් හදා ගන්නට ඕන. කවුද යාළුවා? සමසතලිස් කර්මස්ථාන වලින් භාවනා ක්‍රම 40ක් දේශනා කළා. බුද්ධ අනුස්සති, ධම්මානුස්සති, මෛත්‍රී භාවනාදී භාවනා ක්‍රම 40ක්. ඒ 40ෙන් තමන් ඉතාම කැමති භාවනාවක් දවසට වැඩි වාරයක් පුහුණු කරන්න. ඒ අතරිනුත් පුළුවන් නම් වැඩිපුර අවධානය යොමු කරන්න ආනාපාන සති භාවනාවට. ඒ නිසා තමන්ගේ ජීවිතයට ඇත්තටම තමන් ආදරය කළා කියන්නේ, ඇත්තටම ඔබ ඔබට සැලකුවා කියලා කියන්නේ, ඇත්තටම ඔබ ඔබේ ජීවිතයෙන් ප්‍රයෝජන ගත්තා කියලා කියන්නේ, ඔබට දවසට කොච්චර කාලයක් ආනාපාන සතියත් තියෙන පුරාණ කෙන කාර්යය. ඒක පිනතුනේ ලේසි නෑ. ඒක දානයක් දෙන තරම් ලේසි නෑ. ඒක කඩින පින්කමක් කරන තරම්වත් ලේසි නෑ. ඒක භාවනා කුටියක් කරන තරම්වත් ලේසි නෑ. ඒක මුළු පන්සලක් පූජා කරන තරම්වත් ලේසි නෑ. ඒකේ හැම දෙයක්ම වඩා අමාරුයි. එක විනාඩි 5ක් එක සමත අරමුණක ඉන්න එක පින්නතුනේ පන්සලක් හැදලා පූජා කරනට වඩා අමාරුයි. හැබැයි පන්සලක් හැදෙන තරම් ඊදම් වෙන්නේ නැන්නේ. පන්සලක් හදන තරම් ලේසිත් නෑ. හැබැයි ඒ පන්සලක් හදනට වඩා මේ කානිසංසදායි. අනේ නිසා අද දවසේ විශේෂයෙන් වෙසක් පොන් පොහොය දිනයක අප බුදුහාඳුරන්ගේ ධර්මයේ තේරුම් ගන්නවා කියන්නේ මෙන්න මෙතෙන්ට එන්නට ඕන පිණතුන. ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙලා වීරියෙන් බොහොම ජව සම්පන්න වෙලා සතිමත් බවෙන් වඩා නිස්සාර වෙන්නට ඕන. තමන්ගේ සිත කය ගැන උපරිම ලෙස සිහියෙන් අවධානය යොමු. අපි බොහෝ විට බලන්නේ දරුවා මොනවද කරන්නේ, වාහනේ කොහොමද හොඳට තියනවද, ගෙදර දොරවල් වහලද, ගේට්ටුව ලොක් කළද, ළමයි සෙල්ලම් කරනවද, වැටේවිද, ගෙදර ගෑස් එක ඔෆ් කළද, මේවා ටිකෙන් අපි බලන්නේ කොහෙද ඉන්නේ? ඒවත් බලන්න කමක් නැහැ. නමුත් ඒ සියල්ලටම වඩා වටින්නේ පිනතුනේ තමන්ගේ මනසට මේ වෙලාවේ මොකද්ද වෙන්නේ කියන එක ගැන තමන්ගේ සිත ගැන උපරිම අවධානය යොමු. ඒක හිතන්න එපා කාමච්ඡන්දේ ව්‍යාපාදේ විතරක් කියලා. ඒක තීන මිද්‍යාවක් වෙන්න පුළුවන්. තමන්ට නිින්ද යනවා තමම දන්නේ නැහැ. ඒකත් නිවරණයක්. ඒක ඇතැමිට ප්‍රබලම නිවරණයක්. එනිසා තමන් නිදිමත නම් නිදාගන්න එක වෙනම කාරණයක්. හැබැයි දන්නේ නැතුව නිදාගන්න එපා. තමන් ඉතාම අවධානයෙන් තමන්ගේ හිත ගැන ඉන්නේ. තමන් දන්නේ නැතුව නිින්ද යන එක ඒක තියෙන මිද්දය. ඒක බරපතල නිවරණයක් වෙනද. ඒ වගේම උද්දච්චය කුකුච්ච, උද්දච්චය කියන්නේ හිතේ විසිරුණු බව, කුකුච්චය කියන්නේ තමන්ගේ අතින් වෙච්ච අඩුපාඩුකම් ගැන පසුතැවෙනපත් වීම. ඊළඟට විචිකිච්ඡාව සැකය. එතකොට මෙන්න මේව පින්නතුනේ ටිකෙන් ටික දුර වෙන්න නම් මේ ධර්ම අපි අහන්නට ඕන. අහන වගේම එක කුසල අරමුණක දිගින් දිගටම අපේ සිත පාත්වා ගන්නට ඕන. අන්නෙතෙන්ට එන ගමනේදී පින්නතුනේ දානය කියන එක ප්‍රධානතම කාරණය. තේති මුදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. දන් දෙන තැනැත්තා උදාර වූ ප්‍රීතියක් වින්දිනවා කියලා. දන් දෙන එක හොඳ දෙයක්. දන් දෙන එක හැබැයි පින්නතුනේ දෙනකොට හුඟා අවධානයෙන් කල්පනාවෙන් දෙන්නට ඕන. නැත්තම් අපි දන් දීලා කෙලස් අඩු වෙන එක නෙමෙයි කෙලස් වැඩි වීමයි වෙන්නේ. බොහෝ විට දාන් දීලා තෘෂ්ණා දෘෂ්ටි ප්‍රමාණය වැඩි වෙන කැවි. ඒ නිසා දානයක් දීලා වරුණාම බලන්න තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න වැඩි වුණාද අඩු වුණාද කියලා බලන්න. තමම හිතලා බලන්න දානෙන් පස්සේ පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන බලන්න. මම මේක දීලා මම ලොකු දානයක් දුන්නා අල්ලපු ගෙදර දාන්න වඩා අපේ දානෙ ලොකුයි. එහෙම හිතලා මාන්නයක් ඇති වෙනවද? තමන්ගේ සක්කාය දිටිය වැඩි වෙනවද? තමන්ට දානෙට ගෙනාපු දේවල් ගැන කවුරු හරි ඒ ගැන තෘෂ්ණාවක් ඇති වුණාද? දානෙ නිසා කව වෙන විශේෂ ලාභයක් ඇති වුණා නම් ඒ ගැන ආසාවක්ද? තමන්ට උනේ මොකද්ද කියලා තමා ගැනම බලන්න. පින්නතුනි, මේ දානේ අපට කල්යාණ මිත්‍රයන් මුණ ගැහිීමට තියෙන ප්‍රධානතම කාරණය. අපි ජීවිතේ පරිත්‍යාග සීලිය වුණු ප්‍රමාණයට, ප්‍රමාණය කියන්නේ quantity එක නෙමෙයි පින්නතුනි, සංඛ්‍යාත්මක ප්‍රමාණය නෙවෙයි. හුඟක් දන් දෙන කෙනෙක් වෙන බුදුදහමේ කියන්නේ. බුදුදහමේ කියන්නේ කුඩා දෙයක් දුන්නත් ඒකේ ආනිසංස දැකගෙන මනාව සකසලා පිරිසිදුවට පිළිවෙලට දැහැතින් කම්පල අදහගෙන දෙන කියලා. එහෙම පොඩි දෙයක් බත් හඳ බෙදුවත් ඇති. ඒ වගේම ඒ දාණය ඡාගානුපස්සනා භාවනා පෙන්නට ඕන. දාණයෙන් පස්සේ තමන් දීපු දාණය ගැන හිතන එක භාවනාවක් වඩපත් වෙන්නට ඕන. දානේ දීලා ආ දාණය වැඩි ඉවරයි කියලා හිතුවොත් දානේ නියම විදිහට සම්පූර්ණ නැවෙන්නේ. දානෙන් පස්සේ අඩු ගානේ රාත්‍රී යාමේ හරි ටිකක් වෙලා ඒ දානේ ගැන හිතලා භාවනා විදිහට වඩන්නේ එක, ඒකට කියනවා ඡාගන් පස්සනාව කියලා. අපේ ජීවිතේ හැම කාලෙම පේන තුනේ දන් දෙන්න තරම් හැකියාවක් නැහැ. කාලයක් ධනයක් අපිට නැහැ ඇත්තෙම. තමන්ට දන් දෙන්න බැරි වෙච්ච කාලෙට තමන් හිතන්නේ තමන්ගේ අම්මට තාත්තට කොහොමද සැලකුවේ? අසරණයට කොහොමද පිහිට උනේ? කියලා තමා දීපු දානය ගැන හිත හිතේක බහනක් විදිහට වඩන්න. එතකොට මේ දාණයෙන් වන්නට ඕනේ තමන්ගේ ලෝභ දේශ දෙක අඩු වීම. ඊළඟ පියවර තමයි සීලය. දැන් මේ කරුණ පින්නතුනේ නිකන් කියන කාරණා නෙවෙයි, මේවා හුඟක් අවධානයෙන් අහන් ඉන්න. හැම කරුණක්ම ඉතම අවධානයෙන් අහන් ඉන්න. දානේ සැබෑලෙසම දානයක් දුන්නා නම් ඒකෙදී තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙනට ඕන. කෙටියෙන් කියනවා නම් ලෝභ දේශ දෙක අඩු වෙනට ඕන. හැබැයි මේ දානෙට වඩා නිසංසදායි සීලය. සීලය කියන්නේ පංච සීලය. ඒතර පංච සීලෙනොත් වෙන්නේ මේ ලෝභ දේශ දෙක අඩු වීම. ඇයි එහෙම කියන්නේ? බලන්න ප්‍රාණඝාතය. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියලා කියන්නේ තමන්ගේ හිතේ යම්කිසි කෙනෙක් ගැන ද්වේෂයක් තිබුණට කෙනෙකුගේ ජීවිතයක් නැති කරන්න තරම් හිතේ හිත දුර යන්නේ නැහැ. ඇතැම් විට දානයක් දීපු කෙනෙක් වුණත් සතෙක් මරන්න පුළුවන්. හැබැයි පංචශීල රකින්න කෙනා සතෙක් මරන්නේ නැහැ බලන්න. ලොකු දානයක් දීපු කෙනෙක් වුණත් හොරකමක් කරන්න පුළුවන්. ඇතැම් විට හොරකම් කළා දන් දෙන්නත් පුළුවන්. හැබැයි බලන්න පංචශීල රකින්න කෙනා අදින්නා දාන වේරමණී සික්ඛාව දැන් සමාදියම් කෙරෙන්නේ. ඕ කෙනෙක්ගේ ධනයකට හානියක් කරන්නේ නැහැ. කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ නැහැ. යම්කිසි කෙනෙක්ගේ හිතේ දානයක් දෙන කෙනෙක්ගේ උනත් වැරදි කාම සේවනය ගැන හිතේ දෙන්න පුළුවන්. හැබැයි පංචශීල රකින්න කෙනා කොච්චර රාගය තිබුණත් ඔහු කාමයේ සුමිච්ඡාචාරා කියන ශික්ෂාපදයේ කඩ කරන්න. ඔය එතනින් පාලනය වෙනවා. කෙනෙකුට ඉන්ද්‍රියම් පිනවන ආසාවක් තියෙන පුළුවන්. හැබැයි ඔහු මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ඔහු සුරාමේරේ මජ්ජපම දැක්තහන ඔහු ශික්ෂාපදයේ සමාදන් වෙලා තියෙනවා. කෙනෙකුට යමක් ගැන ආසාවක් තියෙන පුළුවන්. හැබැයි ආසාව සඳහා ඔහු කිසි දවසක් බොරු කියන්නේ නැහැ. ඔහු මුසාවාදා කියන ශික්ෂාපදයේ සමාදන් වෙලා තියෙනවා. බලන්න මෙන්න මේකයි පිනතුනි, දානයට වඩා සීලය අනිසංසදායි කියන්නේ මේකයි. ඔබට දන් දෙන කෙනෙක් ගැනද වැඩිපුර කැමැත්තක් තියෙන්නේ සිල්වන්ත වෙන කෙනෙක් ගැනද? සාමාන්‍යයෙන් නම් කැමති දන් දෙන කෙනාටනේ. ඔබට හොඳට මොනවා හරි දෙනවා නම් කැමතිනේ. හැබැයි බලන්න එහෙම දෙන කෙනෙක් වුණත් සොරකම් කරන කෙනෙක් නම්, වැරදි කාම සේවනය දෙන කෙනෙක් නම්, බොරු කියන කෙනෙක් නම්, මද්ද්‍රව්‍ය භාවිත කරන කෙනෙක් ගැන නම් ඔබ ඒ ගැන බයක් ඇති වෙනවා. ඔබට බය යන්නේ. ඔබට සැකය යන්නේ. නමුත් දානයක් ලොකුවට නොදුන්නත් කෙනෙක් මේ පංචශීලය රකිනවා නම් ඔබේ ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවන්, ඔබේ අල්ලපු ගෙදර අය, අසල්වැසියන්, ඥාතීන් මේ පංචශීල රකින්නවා නම් බලන්න පින්නොත්නේ ඔබට කොච්චර සැනසීමක්ද බලන්න. ඔබේ දරුවට කොහොම වෙලාවක අල්ලපු ගෙදර තියලා යන්න පුළුවන්. ඔබේ ගෙදර යතුරු ටික යතුරු ඕනත් නැහනේ. යතුරු ලොක් CCTV කැමරා මොනවකටද ඕන්නේ? ඔබට කොච්චර නිදහසද බලන්න. ඔබ දන්නව කවුරු සොරකම් කරන්නේ කියලා. දොර අඩවල් කල්ල යන්න පුළුවන් සතේසි උපායක් කියලා හානි කරේ කියලා. නමුත් ඔබට ගෙදර ගැන, දරුවන් ගැන, ඥාතීන් ගැන ලොකු බයක් නැහැ. ඒ නිසා පංචශීලය කියලා කියන්නේ අභයන්දේති, අවේරන්දේති, අභ්‍යපජන්දේති. මේක අවේදානීය දීම. මෛත්‍රිය අවේරී බව ලෝකෙට ප්‍රදානය කිරීම. එනිසා පින්නතුනි ඔබ පංචශීල රකින්න අය මෙතන ඉන්න හැම කෙනෙක්ම පංචශීල රකින්න අය ඔබ. හැබැයි ඔබ පංචශීල රකින්න නම් ඔබ සත්පුරුෂේ. බුදුහාම දේශනා කළා සත්පුරුෂයෙක් කියලා මදි. වඩාත්ම සත්පුරුෂයෙක් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? වෙනත් කෙනෙකුත් පංචශීල රකින්න උනන්දු කරවන්න ඕන. මම පංචශීල ආරක්ෂා කරලා ඉන්නේ මට අනිත්‍ය ගැන කරන්න දෙයක් නැහැ. මගේ දරුව ගැන මට හදන්න බෑ දරුවෝ ටික. එහෙම කියලා ඉන්න බෑ පින්නතුනි. ඒ ඇට කොහොම හරි ටිකෙන් ටික හරි මේ සඳහා සමාදම් කරවන්නට ඕන. නිකන් බැරි නම් සල්ලි දීලා හරි කරවන්න. සල්ලි දීලා හරි පුළුවන් නම් ළඟම ඥාතීන් ටික පංචශීල රකවන්න. මේ ගියන පස්සේ හත් දවසේ දානේ තුන් මාස දාන මොනවක්වත් ඕනේ නැහැ. ඒ දාන ටිකේ සල්ලිත් එක්ක වීදම් කළ පුළුවන් නම් ඉන්න කාලේ පංචශීලය ආරක්ෂා කරවන්න. එතකොට මරණයෙන් පස්සේ ආයි දන් දීලා ආයි අපායෙන් ගොඩ ගන්න ඕනේ නැහැ. යා මියගේ ගම සුභතියට යන්නේ. පින්නතුනි දාන දුන්නා කියලා විතරක් සුභතිය ස්ථාවර නැහැ. ස්ථිර නැහැ. දන් දීපු කෙනෙක් වුණත් සුභතියට යන්න පුළුවන්. නිකන් දාන නෙවෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ අසද්දෘශ දානේ දීපු කෙනාටවත් සුභතිය යන්න බැරි වුණා. එහෙනම් ඔබ කරපු කටින පින්කම්, භාවනා කුටි පූජාවල්, සංඝාවාස පූජාල ගැන අමුතෙන් කියන දෙයක් නැහැ. ඒ නිසා දාණයෙන් විතරක් සුගතිය යන හිතන්න එපා. ඒකත් උපකාර වෙන්න පුළුවන්. හැබැයි දාණයට වඩා වැදගත් වෙන්නේ සීලය. සීලේ බරපතල ශික්ෂාපද කඩවල තියෙනවා නම් අතීතේ කඩුණා වෙන්න පුළුවන් වෙනතුනේ ඒකට කමන්නේ. මේ මොහොතේ ඔබ ඒ සීලම වැරදි නිවැරදි කරගන්නට ඕන. ඔබ මේ යන මොහොතට hali කරින් පංචශීලයේ උපරිම ලෙස තමන් හිත පිහිටුවා ගන්නට ඕන. අතීතයේ වෙච්ච වැරදි ගැන පසුතැවෙන්න අවශ්‍ය නැහැ. ඒව නොදැන කාලේ අර පැතිම එන්න පුළුවන්. නමුත් තේරුම් ගියාට පස්සේ ඒ සියලුම වැරදි වලින් තමන් වෙන් වෙන්නට ඕන. ඒකේ සතුට, සැනසීම යහපත තමන්ට ලැබේ. ඒ නිසා පංචශීලය ආරක්ෂා කරන්න පින්නතුනි උපරිම ලෙස ආරක්ෂා කරන. ආරක්ෂා කරන විදිහක් නෙවෙයි. ඒ සීලය සීලානුසති භාවන බඩ පතිනට ඕන. ඒ සීලය හිත හිත භාවනා කරන්න ඕන. මම පංචශීල රකින්න කෙනෙක්. මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මම සොරකම් කරන්නේ නැහැ. මම වැරදි කාම සේවනය දෙන්නේ නැහැ. මම බොරුවක් කියන්නේ නැහැ. මම අද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ. මම අද දවස මෙහෙම ගත කළේ කියලා උදෑසනත් එක පත්පර 10ක් හරි මේක හිතන මම අද දවසේ කොහොම හරි මේ ටික මේ පා හොඳට මම පිළිපදිනවා. රාත්‍රියේ නිින්ද යනකොටත් හිතන්න. මම මේ ටික උපරිම රැක්කා. මගේ අතින් එකක් දෙකක් ඇතැම්ට කඩ වුණා වෙන්නත් පුළුවන්. හැබැයි දැන් මේ මොහොතේ මම නැවත සිත පිහිටුව ගන්නවා. මම හෙට දිනේ මේක කොහොමවත් මගේ අතින් වෙන්න දෙන්නේ නැහැ කියලා අදිස්ත්‍රාණයක් ඇති කරගන්න. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්න තුනේ හැම වෙලාවෙම තමන්ගේ සීලය ගැන තමා සතුට වෙනින්. ඒක භාවනාව. ඊළඟට පින්නතුනි බුදුදහමෙහි ප්‍රධානතම අනුශාසනාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා රැසක කියන්නේ යන්තං සන්තං පදං අභිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමති නම් සබ්බේ සත්තා බාන්ත සුඛිතා සියලු සත්ත්ව සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. පින්න දෙන අපි මේක හොවා අහලා තියෙනනේ. කොච්චර නම් අහලා තියද අපිනේ. නමුත් මේ අහපු එක ඇයි පින්න තුනි කරන එක ඇතරේ ලොකු වෙනසක් තියෙනවා. ඒ අහපු එක තමන්ගේ ජීවිතයට කොච්චරනම් අවශෝෂණය වෙලාද ඇබ්සෝබ් වෙලාද කියලා තමන්ට බලන්න පුළුවන්. කොහොමද බලගන්නේ? වෙනත් කෙනෙක් දිනු වෙනකොට ඔබ හිතන්නේ කොහොමද? ඔබෙන් ගෙදරින් පිටස්තර කෙනෙක් දිනු ඔබට වඩා දිනු වෙනකොට ඔබ කොහොමද ඒ ගැන හිතන්නේ? ඔන්න ඔබේ මෛත්‍රිය ගැන චෙක් කරගන්න පුළුවන්. වෙනත් කෙනෙක් පෙරහිලා කරදරවලට පත් වෙනකොට ඔබ හිතන්නේ කොහොමද? ඒ තරක් නෙවෙයි. ඔබත් එක්ක අමනාප කෙනෙක් නැත්නම් ඔබේ ළඟම කෙනෙකුට කරදරයක් බාධාමක් කරපු කෙනෙක් හිරියනක් කරපු කෙනෙක් දිනු වෙනකොට ඔබ හිතන්නේ කොහොමද? ඒ වගේම ඔබට හරි ළඟම කෙනෙකුට හරි ලොකු හානියක් කරපු කෙනෙක් පිරිනකොට ලොකු කරදරයකට පත් වෙනකොට බලන් හිතන්නේ කොහොමද කියලා. මෙන්න මෙතෙන්ට එනකම් පිනොත්තුනේ ඔබේ හතුරෙකු ගවත් අසාර්ථකත්වයක් කරදරයක් ඔබ හිතින්වත් ප්‍රාර්ථනා කරන්න බෑ පිනොත්තුනේ. එහෙමනම් ඔබ එහෙම හිතන කෙනෙක් නම් ඔබ වෙනත් කෙනෙක් දිනනට ඊර්ෂ්‍යා කරනවා නම් ඔබ වෙනත් කෙනෙක්ගේ කරදරයකදී සතුට වෙනවා නම් ඔබට සුගතිගාමී නම් වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඔබ හොඳට පංචශීලිය ආරක්ෂා කරලා තියෙනවා නම් ඔබට සුගතිගාමී වෙන්න පුළුවන් ඇතැම් විට. හැබැයි ඔබ නිවනට සුදුසෙක් වෙන්නේ නැහැ. නිවනට සුදුසෙක් වෙන්න නම් මාතා යතානි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කි. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා ගැන බලන ආකාරයෙන් හැම දෙනෙක් ගැනම බලන්න පුළුවන් මානසිකත්වයට එන්නට ඕන. එතකන් අපේ මානසිකව නිරෝගී කියන බෑ පිනොත. සුසුකම් මත ජීවාම වේරිනේසු අවේරිනෝ. වේරිනේසු මනුස්සේසු විහරාම වේරිනෝ. වෛර කරන අතුරින් මම වෛර නොකරන කෙනෙක් කියන අවබෝධ ගැන සතුට වෙනවා. ඒ නිසා මේක හැකි තාක් පුහුණු කරන්න වෙනතුනි. මේක තමයි නිවනේ දොරටුවේ මුල් පියවර. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී නවංක ජාතෝ කියන. ඊළඟට ඔබට ධර්මයට එන්න නම් පින්නතුනි. ධර්මයට එන්න නම් ඔබ ඒ කියන ධර්ම කාරණා ඉතාම සියුම් නොවනින් තේරුම් ගන්න කෙනෙක් වෙන්නට ඕන. අසටෝ කපටි නොවන කෙනෙක් වෙන්නට ඕන. අමායාවී මායාකාරී නොවන කෙනෙක් වෙන්නට ඕන. න වංක ජාතෝ අවංක කෙනෙක් වෙන්නට ඕන. අවංක බව නොනැති බව මායාකාරී නොවන බව කියන මෙන්න මේ කරුණු ටික තමන්ගේ හිතේ උපරිම මට්ටමින් තියෙනට ඕන. පින්නතුනි මෙන්න මෙතන මේක තමයි කරණිමෙත සූත්‍රයේ ලක්ෂණ ටික. දැන් තමන්ට සුගතිගාමි වෙන්න කරණිමෙත සූත්‍රය කරුණු අත්‍යවශ්‍යම නෑ. දානමය පුණ්‍ය කිරියවත්තු, සීලමය පුණ්‍ය කිරියවත්තු, භවනාමය පුණ්‍ය කිරියවත්තු කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කම්මසකත සමාධිත්‍ය පිහිටලා කරවතින් ඔබට සුගතිගාමි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ පංචශීලය හොඳට ආරක්ෂා කරලා තියෙනවා නම් ඔබට මරණයෙන් පස්සේ හොඳට යන්නත් පුළුවන්. ජීවිත කාලෙත් බොහොම සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි පින්තුනි නිවන් මාර්ගට එනකොට මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන ශ්‍රද්ධාව පිහිටලා සමාධියට එනකොට ඒ සමාධියට පිහිටීමත් එක්කම ඔබට බුද්ධිස් ඇන්තම් එක මුණ ගැහෙනවා. බුද්ධිස් ඇන්තම් කියන්නේ මොකද්ද? කරණීයමෙත සූත්‍රය. මේක තමයි බෞද්ධ ආධ්‍යාත්මික ජීවිතයේ තේමා ගීතය. මේ කරුණ ටික පින්නතින අපි උදහාස කියනවා නේද? කිව්වට අපි මේ වගේ තේරුම ඇතැම් විට දන්නේ නැහැ, ඇතැම් විට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ පින්නතුනි. මේ කාරණා ටික පුළුවන් නම් රන් අකුරු වලින් ලියලා තියාගන්න. හැබැයි පින්නතුන එකක් තියෙනවා. මේව කටපාඩම් කරලා පුහුණු කරන්න පුළුවන් දේවල් මන් නෙවෙයි. මේවා තමන්ගේ දර්ශනය සම්මාදිටිය ඇති වෙච්ච පමණට තමන්ගේ ජීවිතය තුළට નિરાයාසෙන් ඇතුළත් වෙන දේවල්. දුක හටගන්නේ මෙන්න මේ විදියටයි. ඇහැට පේන රූපය ගැන අවිද්‍යා සාගතව හිටියොත් ඒ රූපය ගැන හිත පිහිටලා තමන්ට ඒ රූපේ ජරා මරණත් එක්කින සිද්ධ වෙනවා. ඒ රූපේ නිරෝධ වෙච්චදියා ගැන දැනගත්තොත් තමා රූපේ නිදහස් වෙනවා, තමා ජරා මරණෙන් නිදහස් වෙනවා. මෙන්න මේ ජරා මරණ වලින් නිදහස් වෙන මම උපරිම කැප වෙන්න ඕන කියලා හිතනවත් එක්කම සක්කො උජෝච සූජෝච මුදු අනදිමානි සන්තුස්ස සුබර අප්පකිච්චෝ සල්ලහකවුත්ති සංකින්ද්‍රියෝච නිපකෝ මේ ආදී ගුණ ටික තමන්ගේ ජීවිතය තුළ පිළිගන්න. මෙන්න මේ ගුණාංග ටික පින්නතනේ අපේ ආධ්‍යාත්ම ජීවිතයත් එක්ක එකටම යන්නට ඕන. ඒ එකට යන බවට එක සැලකුණක් තමයි තමන්ට සමාධිය ලැබුණා කියන එක. ඒ සමාධිය ලැබන්න නම් හැකිතාක් දුරට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. නැවත නැවත ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ අහන ධර්මයේ යෝනිසෝ මනසිකාරය නොනින් මෙනෙහි කරන්න ඕන. ධර්ම අනුධර්ම ප්‍රතිපදේ දෙන්නට ඕන. මේ යෙදීමත් එක්කම පින්නතුනේ අපේ හිතේ කෙලෙස් ටිකෙන් ටික අඩු වෙනවා. සමත භාවනාවක හිත පිහිටනවා. හිතේ කාම ඡන්ද ආදී නීවරණ දුරු වෙන පින්නතුනේ මොකද්ද වෙන්නේ? විතක්ක විචාර පීති සුඛය ගතසහිත ආදී මේ ධානාංග තමයි හිතේ පිහිටනවා. ඒ ධානාංග වලින් එකක් තමයි ප්‍රීතිය කියන එක. ප්‍රීතිය කියන ධානාංගය පිහිටනවා. හිතේ නීවරණ අඩුවීමත් එක්ක හිතේ ලොකු අභ්‍යන්තර සතුටක් ඇති වෙනවා. අර බාහිර රූප ශබ්ද ආදී හොයාගෙන යන කිමිට වෙහස, සන්තාපය, තැවීම ටිකෙන් ටික අඩු වෙනවා. දැන් ටිකෙන් ටික සතුට තමන්ගේ පැත්තට එන්නේ. ඊට පස්සේ අර ෆෝන් එකෙන් නැත්නම් වෙනත් ඩිවයිස් එකකින් සතුට හොයාගෙන ගිය ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. සතුට තමන්ගේ පැත්තටම තමන් හරව ගන්නවා. වෙනද සතුට තිබුණේ බාහිර දේවලුත් එක්ක. ඒ නිසා තමයි නිවාඩුවක් ලැබිච්ච ගමන් බොහෝ ඈත යන්නේ අපිනේ. දුර යනවා නේද? ඥාති ටිකත් ඔක්කොම දාගෙන වාහනේ යනවා. ධර්මයෙන් දන්නේ නැති අය නම් වාහනේ පිටපස්සේ බෝට්ටුවකුත් ගැට ගහගෙන යනවා. ගාව දුර යනවා සතුට ළමයි. නමුත් පින්නතින අපේ සතුට තියෙන අපේ නිවසේ, අපේ වත්තේ, අපේ කාමරේ, අපේ දරුවනොත් එක්ක, අපේ ගෙදර ඉඳගෙන ධර්මයේ හැසිරෙන එක, භාවනා කරන එක, විවේකයක් ලැබෙන හැම අවස්ථාවකදීම කරන්නේ භාවනා කරන එක. තමන්ගේ ගෙදර ලස්සන මල් වත්ත තියෙනවා නම් ඒ මල් ගස් ළඟ ඉඳගෙන භාවනා කරනවා. එළියේ පිටෙන්නේ හඳ පානේ පොහේ දවස්වල භාවනා කරන තමන් දරුවොත් එක්ක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සති භාවනාව පින්නතුනි තමන්ට සතුට ලබන ක්‍රමයේ තමම හොයාගෙන දැන් තියෙන්නේ. මෙන්න මේ සමතය දිනුනොත් එක්කම සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියපු විදියට මේ හිත සමාධිමත් වෙච්ච කෙනා නිකන් ඉන්නේ නැහැ. ඔහු මේ ආධ්‍යාත්මික ගමනක පටන් ගත්තේ සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය ඉන්නවා කියන්නේ සම්මා සංකප්ප, සම්මා වාචා. ඔහු හිතන සිතුවිල්ල සම්මා සංකල්පයක් වෙනවා. ඔහුගේ වචනය සම්මා වාචා වෙනවා. ඔහු කයින් වැඩක් කරන එක සම්මා කම්මන්තේ වෙනවා. ඔහු උත්සාහය කරනවා සම්මා වායාමේ වෙනවා. ඔහුගෙන රැකියාව සම්මා ආජීවය. ඔහුගේ සතිමත් බව සම්මා සතිය. ඔහු හිත සමාධිමත් කිරීම සම්මා සමාධිය. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. ඒ සමාධිමත් වෙච්ච කෙනා ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් අනිත්‍ය බලනවා. නැත්නම් රූපය අනිත්‍යයි, වේදනා, සංඥා, සංඛාර විඥාන මෙන්න මේ ස්කන්ධ පංචකය හේතු ඇති කාලේ හට ගන්නවා, හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන මෙන්න මේක බලනවා. පින්නතුනි තමන්ගේ ජීවිතයේ මෙන්න මේ ආරස්නිකක මාර්ගයේ කරුණු ඉහළම මට්ටමින් තමයි පවත්වා ගන්න. මේක තමයි කියන්නේ අත්ත දීපාදිකේ විහෙරත අත්ත සරණානාඤ්ඤ සරණා. ධම්ම දීපාදිකේ විහෙරත ධම්ම සරණානාඤ්ඤ සරණා. තමන්ගේ සිත පිළිසරණ කරගන්න, ධර්මයේ පිළිසරණ කරගන්න. ඥාන සරණ වෙන කිසිම පිළිසරණක් නැහැ පිනතුනි. අනිත් හැමදේම තමන්ට අහිමි වෙනවා. අනිත් හැමදේම තමන් අත්හැරලා යනවා. තමන්ගේ රූපයත් යම් කිසි දවසක තමන්ට අහිමි වෙනවා. මෙච්චර මහන්සි වෙලා හදන මේ ශරීරය එක සුළු මොහොතෙන් අපට අහිමි වෙනවා. අහිමිච්ච ගමන් උඩ තැනක ඉඳන්ම නම් බලන්න පුළුවන්. ඊට පස්සේ සතුටේක මේකට දක්වන ප්‍රතිචාරය. නිකම් බොඩිය තිබුණොත් අපේ වෙන්නේ මොකද්ද කියලා දන්නවනේ නේ. බොහෝ අය එනවා මේකේ උරුමය කියාගෙන. දැනටත් ඉන්නවා ඇතුලේ ඉන්නවා කට්ටිය. අපි මේ බාහිරින් ලස්සනට තියාගෙන ඉන්නේ ඇතුලේ සිය ගානක් කට්ටිය වැඩ දානරය දෙකේ වැඩ. ආ විඥානය අහිමිච්ච ගමන් මේගොල්ලන් ලොකු වෙන ඉක්මනින්. නමුත් අපේ අපේ සිටිසන් එක තියෙනවා වීස තියෙනවා කියලා අපි ඉන්නවා. ඒගොල්ලන්ට වීසත් නැහැ සිටිසනුත් නැහැ හොඳට ඉන්නවා කෑම බීමත් නම් වෙලෙම හම්බ වෙනවා. අපි ඇතුළේ නැහැ. ශරීරෙ ඉන්නේ. පින්නතුනි මේ කිසිම දෙයක් අවසාන විමුක්තිය විදිහට සලකන්නට එපා මේ භෞතික දේවල්. තමන් සලකනවා නම් තමන් තමන්ගේ හිතට සලකන. හැබැයි ශරීරයක අසන්න තියාගෙන ඉන්න පිරිසිදුවට නිරෝගී අපි තියාගන්න ඕනේ. මේ හිතුවත් තමයි අපිට ධර්මය හැදෙන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒක ජීවිතයේ එකම අරමුණ එකම ඉලක්කය කරගන්න එපා වෙන තුනේ. ඊට වඩා තමන්ගේ හිතට ධර්මයට ප්‍රමුඛත්වය දෙන්න. අනේ ධර්මයට ප්‍රමුඛත්වය දීම කියලා කියන්නේ මොකද වෙන තුනේ මොකද්ද? ආරස්මංගික මාර්ගයේ තමන්ගේ ජීවන ප්‍රතිපදාව කරගන්න. මේක මුලදී ටිකක් අමාරුයි. හැබැයි පස්සේ කාලේ අමාරු මොකද්ද? මේ ආරස්මංගික මාර්ගයෙන් අයින් වෙන ගාම අමාරු. ආරස්මංගික මාර්ගයෙන් අයින් වුණා කියලා කියන්නේ හරියට අපි ගල් කටු මඩ බොරළු තියෙන තැනක ඇවිල්ලා වගේ. ආරස්මංගික මාර්ගය යනවා කියන්නේ රෙඩ් කාපට් එකක් උඩ යනවා වගේ. නෙළුම් මල උඩ යනවා වගේ. තමන්ට ජීවිතේ ලස්සනටම පහසුවටම සතුටෙන්ම තේරෙන විදිහට කියනවා නම් දීසන් පිට ජීවත් වෙන ක්‍රමය තමයි ආරස්මංගික මාර්ගය. සමහර අය කියනවා වල හරියම දීසන් කියලා නේද? හොඳ ලස්සනට කොණ්ඩේ පෙරලා ඉන්නවා නම් ලස්සන ඇඳුම් අඳිනවා නම් කෙලින්න යන්නේ. හරියට දීසන් කියලා කියනවනේ. පින්නතුනි කුජ්ජතන කියලා කාන්තාවක් දීපුතන කාලේ. කාන්තා ලෝකයේ අභිමානී වීරවරිය කුජ්ජතන. අහලා තියෙනවද? කුජ්ජතරාගේ කුජ්ජ කියන්නේ කුදු කියන එක. කුදු උත්තරාව. ඇය තරුණ කාලේ කුදුයි ඇය. නමුත් ඇය තමයි කාන්තා ලෝකයේ ගිහි කාන්තා ලෝකයේ අභිමානී. පරමාදර්ශය. ඇය අනාගාමී හිටිය කෙනෙක්. 500ක් කාන්තාවන්ට බණ කියපු කෙනෙක්. බුදුහාම කියන කාන්තාවක් නම් ආදර්ශයට ගන්නවන කුජ්ජතරව හරි නන්දමාත හරි කියලා. පින්නතුනි ආරස්මංගික මාර්ගය තුල ඉන්නකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩෙනවා. සතර රීතිපාද වැඩෙනවා. පංචේන්ද්‍රිය, පංචබල, සත්බොධ්‍යංගෝෂ්ඨේ මේ ආරස්මංගික මාර්ගයේ උපරිම තලයට ගිහිල්ලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. මේකයි සමස්ත බුදුදහමේ සාරාංශය පින්නතුනි. සමාධිතින් ආරම්භ වෙලා කමසකට සමාධිතින් ආරම්භ වෙලා දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අවබෝධය දක්වාම මේ යන ගමන ඉතාම ලස්සන විසිතුරු ගමනක් පින්නතුනි. අනිත් අය සනසවමින් යන ගමන, තමනු සතුට වෙමින් යන ගමන, දිනෙන් දින සතුට වැඩි වෙමින් යන ගමන, තමන් එක ඇසුරු කරන අනිත් අයට මේ තමාගේ තියෙන ලස්සන බව දැනෙනවා පින්නතුනි. හරිම සැනසිරිදායක ජීවිතයක්. ඒ කෙනා ඉන්න ගෙදර ලස්සනයි, සාමකාමී. එයා වැඩ කරන තැන ලස්සනයි. එයා ඇසුරු කරන අය ලස්සනයි. එයා ඉන්න ගම, නගරය, රට, ලෝකේ ලස්සන වෙන පින්නතුනි. ඒ ලස්සන වෙන්නේ බාහිර දෙයකින් නෙවෙයි, තමන්ගේ හිත ලස්සන නිසා. ඒ නිසා හිත ලස්සන කරගන්න ඉහළම ක්‍රමය තමයි මෙන්න මේ සම්මා දිට්ඨියේ පෙරමුණේ යන ආරස්මංගික මාර්ගය. මේ ආරස්මංගික මාර්ගයේ කරුණ ටික එක තලයකට එක මට්ටමකට එනවා කියන අවස්ථාව තමයි මාර්ගඥානය කියලා කියන්නේ. එක අවස්ථාවකදී මේ අටම එකම ඉහළම තලයකට ධානාංග එකම වැඩෙනවා. ඒ අවස්ථාවට කියනවා සෝතාපට්ටි මාර්ගඥානය කියලා. ඒ මාර්ගඥානය තුළදී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමාර්ථය කියන මේ සංයෝජන අනුසය වශයෙන්ම නිරුද්ධ වෙනවා සංකේත වශයෙන්. ආයි කාලය තියෙන කොටයි දැවැන්ත වේගයකින් මෙයාට ඉහළම තලයකට එනවා. ඒ අවස්ථාවට අපි කියනවා සකදාගාමි මාර්ගඥානය කියලා. කාමරාග පටික දෙක ඊටාම දුර්වල වෙනවා. ආයි කාලකදී මේ අංග ටික තවත් ඉහළ මට්ටමකින් ඉහළ තලයකට එනවා. ඒ අවස්ථාවට කියන අපි අනාගාමි මාර්ගඥානය කියලා. ඒ අවස්ථාවේදී අර සකදාගාමි මාර්ගඥානයේ දුර්වල වෙලා තිබෙච්ච කාමරාග පටික දෙක සම්පූර්ණ දුර වෙලා ආයි නැවත ඊටාම ජරයකින් මේ අංගාට ඉහළම තලයකට ගන්නවා. එකම ලයින් එකකට එනවා. ඒකට කියනවා අරහන්ත මාර්ගඥානය කියලා. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජාදී මේ සකල විද සංයෝජන ධර්මයන් දුර වෙනවා. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා මේ සියලු සංයෝජන දුර වෙලා ඔහෝ අරහත් මාර්ගඥානයෙන් කෙලෙස් ප්‍රහීණ කරලා අරහත් ඵලයට පත් වෙලා ඒ කෙනා සම්මා ඥාන සම්මා විමුක්ති කියන තවත් අංග දෙකක් එක්ක දසංග සමන්නාගත වරහ කියලා අංග 10කින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුන් මෙන්න මේ නිවෙන සංසෙන මාවද තමයි අදවෙනි දවසකදී සම්බුද්ධත්වයට පත් වෙච්ච අදවෙනි දවසකදී ඉපදෙච්ච අද වගේ දවසකදී ඉන්නේ දෙක පියාගත්තු මේ උත්තරණය කමඩ දේශනා කළේ. උන්වහන්සේ අප වෙනුවෙන් තමයි සෝ සාගරයේ ජල දෙකන් රුධිරන් අදහසි සාගරයේ ජලයට වඩා තමන්ගේ ශරීරයේ ලේ දන් දුන්නා මේ අතාරිතව අවබෝධ කරගන්න. භූමින් පරාජීය පරන් සමදාසි දානම් මහ පොළවේ පස්තලට වඩා තමන්ගේ ශරීරයේ මස් දන් දීලා තියෙනවා. ඒ වගේම මේරු ප්‍රමාණ මදිකංච සමෝලි සීසම් මහා මේරු පර්වතයට වඩා ඔඩුණු පලන් හිස් දන් දීලා තියෙනවා. ඒ වගේම කේ තාරකාලික තරන්නයි නම් අදාසි. අහසේ තාරකාවලට වඩා තමන්ගේ නෙත් දෙක තමන්ගේ අතින්ම ගලවල දන් දීලා තියෙනවා. ඒ සියලක්ම කලේ පිනතුනි ඔබත් මාත් වෙනුවෙන්. ඒ නිසා වෙසක් පොහොය දවසකදී අපේ සැබෑ අභිලාෂය වෙන්නට ඕන උන්වහන්සේට භක්ති ගීත කියන එක විතරක් නෙවෙයි. උන්වහන්සේ වෙනුවෙන් වෙසක් පොඩු පත්තු කරන එක විතරක් නෙවෙයි. උන්වහන්සේ කිව්වේ මේ යථාර්ථය මනමින් තේරුම් අරගෙන ඒ යථාර්ථයට අපේ ජීවිතේ ප්‍රමුඛ තැන දෙන එක. අපේ හදවතේ ඉහළම තැනින් මේක දරාගෙන ශ්‍රද්ධාව තුළින් විරිය, සතිය, සමාධි, ප්‍රඥා කියන මේ බල ධර්ම, ඉන්ද්‍රිය ධර්ම ඔස්සේ බොජ්ජංග සම්පූර්ණ කරමින් විද්‍යානුක්තිය කරා පත් වීම. ඉතින් එහෙම කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි බුදුදහමේ මූලික කරුණු ටිකක් අපි මේ සාකච්ඡා කලින් මූලික කරුණු කියන්නේ ප්‍රධාන ටික ඔක්කොම මේ කිව්ව පින්නතුනි ශ්‍රද්ධා ආදී කරුණු කිව්වා, ආරසින් මාර්ගය කිව්වා, චතුරාර්ය සත්‍ය ගැන කිව්වා, සත්‍යස් බෝධිපාරමිතා ධර්ම ගැනම කිව්වා, විද්‍යා විමුක්ති ගැන කිව්වා. ඉතින් ප්‍රධාන ටික ඔක්කොම මේ අතරේ තියෙනවා. ඒ නිසා මේව වචන විතරක් නෙවෙයි පින්නතුනි, මේව සම්පූර්ණම අපේ ජීවිතයේ කොටස් බවට පත් වෙනවා. අපේ අතපය වගේ, අපේ කොණ්ඩේ කෙස් ටික, අපේ නියපොතු අතපය වගේ මේ කරුණු ටිකත් ඔක්කොම අපේ ජීවිතයත් එක්ක එකටම යන්නට ඕන පින්නතුනි. ඒක එකතු කරන ප්‍රධානතම මාධ්‍ය මීඩියා එක තමයි ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ මීඩියම් එක. ඒ නිසා ආස්වාස ප්‍රස්වාසයත් එක්ක මේ ධර්ම කරුණු මෙනෙහි කරමින් ආනාපානසතිය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්‍ය බොජ්ජංගෙ වැඩෙනවා. සත්‍ය බොජ්ජංගෙ වැඩෙනකොට විද්‍යා මුක්තිය සාක්ෂාත් වෙනවා. ඒ නිසා මේ ධම්මග අඛණ්ඩව උපරිම ලෙස දෙන උත්සාහ කරන්න. ඒ සඳහා වැඩිපුර කාලයක් දිනපතාම කැප කරන්න. ඒක තමයි සැබෑ ලෙසම තමයි ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම. ඉතින් මේ දැනට කරගත් අවසියලු පින්කම් වලින් ලබාගත් වනිසංසය අපරමින් මේ ගෙනාති උදු මේ පින දැක සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින් කැමති සම්මා දෘෂ්ටි දෙවියෝද මේ පින දැක සුවපත් වේවා කියන ප්‍රතිමෙන් අපි සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඉතින් පින්තුනි 2024 වර්ෂයේ වෙසක් පොහොය දිනය. ඉතින් අපේ ජීවිතවල මම හිතන්නේ වෙසක් පොහොය දවස් හුඟක් අපි ගත කරලා තියෙනවා නේද? ඉතින් අද මේ වෙසක් පොහොය දවසේ අපි ඉන්නවා. ඊළඟ වෙසක් පොහොය දවසේ වෙන විට ඇතැම්මිට අපි කී දෙනෙක් අඩුවෙද දන්නේ නැහැ නේ. මම උනත් නැති වෙන්න පුළුවන්. ඉතින් අපේ ජීවිතවල ස්වභාවය මේකයි. ඒ නිසා අපි මේ ජීවිතය තුළින් උපරිම ලෙස මේ ධර්ම පුහුණු කරන්න අදිස්ථාන කරගන්නට ඕන. ඉතින් මේ ධර්මග ගිහිල්ලා අපේ ජීවිතයේ බලාපොරොත්තු වන සීල ආධ්‍යාත්මික පැතුමන් සඵල කරගෙන උතුම් නිවනින් සැනසීමට මේ සීල පින්කම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිබ්බයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්මේති පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා